Wonderful, wonderful, wonderful. Talking about the word of God. මේ වචනය ගැන කතා කරනකොට Today are you ready to eat the word? ඔබ අද සූදානම්ද දේව වචනය කන්නට? You know I've heard Pastor Chris using this word. He says eat the word voraciously. Pastor Chris කියන වචනයක් තමයි දේව වචනය ඔබ කන්න කෑදර කමින් ඉතාමත් ආශාවෙන් With a great desire, strong desire, wanting every bit of the word. හැම වචනේ හැම කොටසක්ම ලබා ගන්න. This week as I was praying in tongues and preparing, මේ සතියේ මම අන්‍ය භාෂාවෙන් කතා කරමින් සූදානම් වෙනකොට The Lord gave me the picture of a buffet. දෙවියන් වහන්සේ මට පිත්තූරයක් දුන්නා buffet එකක්. බොහෝ කෑම ගොඩක්. The Lord himself is dishing out the word a spoon for you a spoon for you for each one of us according to our need අපගේ අවශ්‍යතාවය අනුව දෙවියන් වහන්සේම බෙදා දෙනවා අපට උන්වහන්සේගේ භෝජනය This morning that word is coming towards you මේ උදෑසනෙම වචනේ ඔබ වෙතට එනවා And that word is ministering to you ඒ වචනේ ඔබට සේවය කරනවා Hallelujah Hallelujah Hallelujah Do you know ඔබ දන්නවද that the word that you have builds up your thoughts ඔබ තුල ඇති වචනේ ඔබගේ සිතුවිලි ගොඩනගනවා the higher the thoughts ඔබගේ සිතුවිලි ඉහළට යන්න යන්න the higher your life ඔබගේ ජීවිතය ඉහළට යනවා we sang that song I fly අපි ඒ ගීතිකාව ගායනා කරන කර අපි පියඹනවා as we catch these words මේ වචන අපි අල්ල ගන්නකොට god is talking to us අපට දෙවියන් වහන්සේ කතා කරන as we receive it එම වචන අපි ලබා ගන්නකොට catch this මේකව බල්ල ගන්න as you understand it ඔබ එම වචනය තේරුම් ගන්න විට only when you understand it ඔබ වචනය තේරුම් ගත්ත විට පමණයි you can keep it ඔබ තේරුම් ගත්තත් පමණයි ඒ වචනය රඳවා ගන්නට පුළුවන් when the word gets into your spirit එවිට වචනය අපගේ ආත්මයට ඇතුල් වෙනම it gives your spirit wings to fly high amen එවිට එම වචනය ඔබගේ ආත්මයට දෙනවා තටු ඉගිල්ලෙන්න You are flying above your circumstances. වාතාවරණයට ඔබෙන් ඉගිල්ලෙන්න යනවා. As a church we are flying. සභාවක් හැටියට අපි ඉගිල්ලෙනවා. We are high. අපි ඉහළට යනවා. Are you ready to go high? ඔබ සූදානම්ද ඉහළට යන්නට? Then keep listening to the word. වචනයට දිගින් දිගට ඔබ අහන්න. Keep responding to the word. වචනයට ඔබ ප්‍රතිචාර දක්වන්න. Say that is for me. ඔබ කියන්නේ ඒ මටයි. It's mine. මගේ It's mine. මගේ I like to lift up my hands. මම කැමති මගේ අත ඔසවන්නට. You know when you lift up your hands? ඔබ අත ඔසවනකොට There is a special connection between God Almighty and with you. ඒ ਸਰව පරාක්‍රම බලධාරී දෙවියන් වහන්සේත් ඔබත් එක්ක සම්බන්ධතාවයක් ඇති වෙනවා ඔබ අත ඉහළට ඔසවනකොට. You say yes I receive that. ඔබ ඒ මම මේ දේ ලබා ගන්නවා කියලා. It's going deep. into your bones into your blood ඔබගේ රුධිරයට වචනය into your muscles වචනය මස් පිටුවලට එම වචනය into every fiber of your being ඔබගේ මුළු සර්වාංගයටම එම වචනය ඇතුල් වෙනවා we started a new series last week ගිය සතියේ අලුත් තේමාවක් අපි ආරම්භ කරා the precious name of Jesus Jesus ge e anagi namaya the precious name Jesus ge e anagi namaya what is a name kumakda namak kiyala kiyanne a name you might think is a word oba kiyan oba hitanna puluwan namak kiyala kiyanne wachanaya to which you respond when you are called by that word e wachanaya kiyana kota oba prathichara dena namak kiyala oba hitanna puluwan That's not it. ඒක නෙවෙයි. There's something more. ඊට වඩා දෙයක් තිබෙනවා. When I studied the word both in the New Testament in Greek අලුත් ගිවිසුම සහ පරණ ගිවිසුම and in the Old Testament in Hebrew අලුත් ගිවිසුම ග්‍රීක භාෂාවෙන් පරණ ගිවිසුම හීබ්‍රූ භාෂාවෙන් මම අධ්‍යයනය කරන විට There are two things that come up about that name. ඒ නාමය පිළිබඳ කාරණා දෙකක් ඉස්මතු වෙනවා. Are you ready to catch it? ඔබ සූදානම් දේ දෙයල්ලා ගන්න. One is character. එක තමයි චරිතය. The other is authority. අනිත් දෙක තමයි ආධිපත්‍ය. When you think of a name, when you think of Mother Teresa. මරියා ඒ තෙරේසා තෙරේසා මව ගැන ඔබ හිතනකොට ඒ නම ගැන හිතනකොට you think of a wonderful character ඒ අලංකාර චරිතයක් කියලා ඔබගේ මතකයට එනව නේද but you might not think of a person of great authority නමුත් ඇය ගැන හිතනකොට ඔබ හිතන්නේ නැති වෙයි ඇය ආධිපත්‍ය තියෙන කෙනෙක් කියලා but if I tell you the name of our president president Maithripala Sirisena you might think president authority there is authority connected ඒ අපගේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගැන ඔබ හිතනවා නම් ඔහු තමයි අපගේ දේශයේ ජනාධිපති ඔව් ඔහුට ආධිපත්‍ය තියෙන කෙනෙක් if sister tina you're not that old was president maithripala's montessori teacher when president maithri i can't say president when maithri came into the room to sit in her class she wouldn't have said whoa president maithripala it is just maithri baba right api hitamu sister tina montessori eka guruwariyak kiyala ayage pantiye montessori eke hitamu apage janadhipati e podi kale baba kale hitiya nan ayage pantiye aya kiyavi ane maithri baba enna kiyala na o aya kiyanne apo menna maithripala janadhipati enawa kiyala but as time went and President Maithripala maybe he became a school prefect maybe he got his first job and got promotions then he got into politics and went higher and higher then what happened the authority behind that name started increasing and increasing so that when you heard that name means something නමුත් ඒ මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඔහු වර්ධනය වෙනකොට ඔහු රැකියා කරනකොට දේශපාලනයට ඇතුල් වෙනකොට ඒ ශ්‍රේෂ්ඨත්වය ලබන විට යම් ආධිපත්‍යයක් ඒ නමට ලැබුණා. But today we are talking about the most precious and the most powerful name in the entire universe namuta dadawase api katha karanne ithamatma watina ithamatma balawathu namayak gana mulu lokayema and what's that name mulu pruthuwiyema e namaya kumakda louder jesus louder jesus hallelujah jesus The name of Jesus has grown with authority and it's full of character. Jesus wahansege namaya vardhane vela patala vela tibenawa e adhipathya balaya ekka saha charithaya samaga. That's why that name is precious. Ekai ema namaya balavat wanne. As you mention that name. E namaya api nam karana kota pamana is something that always happens හැම විටම යම් දෙයක් සිද්ධ වෙනවා යේසුස් යන නම අපි Hallelujah I saw some hands can I see those hands catch that because you this name is for you මන්නේ නාමය තිබෙන්නේ ඔබටයි it's for you to use ඔබට පාවිච්චි කරන්න තේම it's for you to be blessed by ආශිර්වාද ලබන්න යම නාමය ඔබට today you are seeing the connection between the name of Jesus and you අද දවසේ අපි මේ සම්බන්ධතාවය දකිනවා යේසුස් යන නාමයයි ඔබයි අතර ඇති සම්බන්ධතාවය Are you ready to hear more about this name මේ නාමය ගැන අසන්නට අපි සූදානම්ද තව දුරටත් Then let's let the word of God teach us අපි ඉද දෙමු එම වචනයට අපට උගන්වන්න is our teacher වචනය අපගේ ගුරුවරයා The Holy Spirit is our teacher. ශුද්ධාත්මයන් වහන්සේ අපගේ ගුරුවරයා. Can we look at Matthew 28 verse 19? අපි බලමු මැතිව් පොතේ 28 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ දෙස. We are going to look at this name. මේ අනගි නාමය දෙසයි අපි බලන්න යන්නේ. ඒ අනගි නාමය යේසුස්. That precious name. It says, "Therefore, go and make disciples of all nations, baptizing them in the names of the Father and of the Son and the Holy Spirit." එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා පියාණන්ගේත් පුත්‍රයන්න්ගේත් ශුද්ධාත්මයන් වහන්සේගේත් නාමයට. Ah, නාමය, not නාමයන්. I said names. But look carefully. It says name. එතන කියනවා නාමය. But there are three persons. The Father, the Son, and the Holy Spirit. එතන පුද්ගලයන් තුන්දෙනෙක් ඉන්නවා පියාණන්, පුත්‍රයාණන්, ශුද්ධාත්මයාණන් වහන්සේ. But it says name. නමුත් එතන කියන්නේ නාමය. Ooh, one name. එක නම. Three people. තුන්දෙනෙක් ඉන්නවා එක නමයි තියෙන්නේ. Can the three of us be called Ravi Ravi Ravi? He can, but අපි තුන්දෙනාටම රවි රවි රවි කියලා කියන්න පුළුවන්ද? There's something we need to figure out more. අපි යම් දෙයක් මෙතන ඉගෙන ගන්න අවශ්‍යයි. Pastor Roshani beautifully brought that verse from Philippians 2:9 and verse 10. Can we turn there? Philippians 2:9 ඒ පද Pastor Roshani ගිය සතිය අලංකාර ලෙස ගෙනාවා. Let's look at this. We're going to find out why is it that it says name? නාමය කියලා කියන්නේ ඇයි කියලා අපි හොයාගන්න යනවා. And whose name is the name Jesus? කාගේ නාමයද යේසුස් කියන නම? Whose name is it? කාගේද නම? You will say it's Jesus's. ඔබ කියන්න පුළුවන් යේසුස්ගේ නම කියලා. But keep watching, keep listening. Let's see to whom that name belongs. කාටද ඒ නම අයිති? It says therefore God exalted him to the highest place. And gave him the name that is above every name. Hallelujah. දෙවියන් වහන්සේ උන්වහන්සේ විතා උස්කොට සියලු නාම වලට වඩා උසස් වූ නාමය උන්වහන්සේට දුන්සේක. That at the name of Jesus. යේසුස් යන නාමයෙන් every knee should bow. සෑම දණක්ම නවනවා. In heaven. ස්වර්ගයේ. In earth. පොළවේ. And in hell below. ඒ වගේම පොළවේ යට. Yeah. Now. Let's if you look at the King James version it says at the name of Jesus everything should bow King James පරිවර්තනය අපි බැලුවොත් ඒකේ කියනවා යේසුස් යන නාමයෙන් සියලු දේවල් දන නමන්න අවශ්‍යයි කියලා And Pastor Roshani beautifully she said there is heaven is there anything higher than heaven ඒකේ වා ස්වර්ගය තිබෙනවා ස්වර්ගයට වඩා ඉහළ යම් දෙයක් තිබෙනවද No, so she said that is the highest name. ඒක තමයි උසස්ම සානේ උසස්ම නාමය. But I want to tell you if you look at the latest amplified Bible amplified පරිවර්තනය අපි බැලුවොත් and you read the footnotes එතන පල්ලෙහා තිබෙන සටහන් බැලුවොත් where it says at the name and it says things in heaven it says and beings beings ජීවන ඇතන් right ජීවිත ජීවනේ ඇති තනත්තන් තනත්තන් right those who exist so beings on earth we understand Jesus is above that beings under the earth Jesus is the biggest name in hell hallelujah Pastor Roshani told how Jesus went and knocked down Satan and all his demons යේසුස් වහන්සේ ගිහිල්ලා ඒ පාතාලයේ ඒ නිරයේ සියලු යක්ෂ ආත්ම බිඳ දැමුවා. But how about in heaven? ස්වර්ගයේ කුමක්ද උනේ? Is Jesus the highest name in heaven? යේසුස් වහන්සේ ස්වර්ගයේ උසස්ම නාමයද? It says higher than all beings in heaven. ඒ ස්වර්ගයේ සියලු නාමයන්ට වඩා සියලු ජීවනයේ ඇති දෙයට වඩා උසස් කියලා කියනවා. Who lives in heaven there are angels. ස්වර්ගයේ කවුද ඉන්නේ? දේව දූතයන් ඉන්නවා. But there is God the Father. පියාණන් වහන්සේ ඉන්නවා. And there is God the Holy Spirit. ශුද්ධාත්මයාණන් වහන්සේ ඉන්නවා. Ah, we have a problem now. Who's higher? Jesus is higher than the Father and the Son? යේසුස් වහන්සේ ඒ පියාණන් වහන්සේට පුත්‍රයාණන් වහන්සේට වඩා ඉහළද? What do you think? ඔබ කොහොමද හිතන්නේ? Who says yes? කවුද ඔව් කියලා කියන්නේ? That's going to be a bit of a confusing thing, right? So, you know, how do we really fit this? How do we fit that? කොහොමද අපි 얘 දෙේ තේරුම් ගන්නෙ? Let's look at it carefully. අපි ප්‍රවේශමින් බලන්න යනවා. Let's look at it carefully, right? Let's turn to John 17 verse. යොහන් 17 11 වෙනි පදයේ දැස බලමු. And now I am no more in the world but these are in the world and I come to thee holy father now Jesus is praying this okay just before he goes to the cross holy වහන්සේ කුරුසයට යන්න ප්‍රථමයෙන් මේ දේ යාඥා කරනවා holy father keep through thine own name those whom thou hast given me that they may be one as we are one. Okay? It's basically saying, by the name that you have given me. උන්වහන්සේ මට දුන්නා වූ නාමය. This version doesn't clearly communicate it, but it says by the name, perhaps try NIV, by the name you have given me, right? So it's the Father has the name of Jesus. පියාණන් වහන්සේට ඇත්තේ යේසුස් යන නාමය. 11 වෙනි පදයේ මම කියවන්නම් මම ලෝකයෙහි තවත් නොසිටිමි, ඔහු ලෝකයෙහි සිටිති. මමද ඔබ ළඟට එමි. ශුද්ධ වූ පියාණනි අප ඒකත්වයක්ව සිටින්නාක් මෙන්ම ඔවුන්ද ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් ඔවුන් ඔබගේ නාමයෙන් ආරක්ෂා කළ මැනව. Yeah, it's talking about the name of Jesus. The Father පියාණන් වහන්සේ answers to the name Jesus. ප්‍රතිචාර දක්වන්නේ යේසුස් යන නාමයට. The Father is a relational term. පියාණන් වහන්සේ කියන්නේ ඒ සම්බන්ධතාවය ගෙන එන්න පාවිච්චි කරන නාමයක්. My daddy, I called him Appa, but his name was Param. මගේ තාත්තට මම තාත්තා කියලා කිව්වා, නමුත් ඔහුගේ නම Param. Like that, God daddy is not the name. He answered the name Jesus. උන්වහන්සේ ඒ ප්‍රතිචාර දැක්වේ යේසුස් යන නාමයට. John 14:26 says the Holy Spirit answers to the name Jesus. So when you say Jesus, 14:26 කියනවා ශුද්ධාත්මයන් වහන්සේ ප්‍රතිචාර දක්වන්නේ යේසුස් යන නාමයට. So what does this mean? මේකේ කුමක් අර්ථවත් වෙන්නේ? If you go back to Matthew 28:19 Matthew 28:19 වෙත නැවත ගියොත් It said baptizing them in the name of the Father, Son and the Holy Spirit. ඒ බෞතිස්ම කරන්න කියලා කිව්වා පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ, ශුද්ධාත්මයාණන් වහන්සේගේ නාමයෙන්. What's that name? කුමක්ද ඒ නාමය? Jesus. Jesus. Jesus. Jesus. Let's keep tuned, keep listening. Colossians 1:19. Have you gone there? For it pleased, this was in yesterday's rhapsody, okay? For it pleased the Father that in Him should all fullness dwell. In whom? Hallelujah. In Jesus. උන්වහන්සේ තුල මුළු පූර්ණකම පැවතීමටත් උන්වහන්සේගේ කුරුසයේ ලෙයින් සමාදානය උදව. That meant God the Father, God the Son, God the Holy Spirit, the whole of God was in Jesus. Hallelujah. පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ, ශුද්ධාත්මයාණන් වහන්සේ මේ සියලු දෙනා හිටියේ යේසුස් වහන්සේ තුලයි. So when you say Jesus, යේසුස් කියලා අපි කියනකොට what's the authority or the power that's behind that name? කුමක්ද බලය, ආධිපත්‍ය ඒ යේසුස් යන නාමයේ පිටිපස්සේ තිබෙන්නේ? It's the whole of God Almighty. ඒ මුළු සර්ව පරාක්‍රමයේ දෙවියන් වහන්සේම ඒ නාමයේ පිටිපස්සේ සිටිනවා. ඒක තමයි නාමය. It's a wonderful, precious name. ඒ වටිනා පුදුම වූ නම. Yeah, do you get it? So when you speak that name, God the Father, God the Son, God the Holy Spirit, they are all standing with you. They are stamping that thing that you're saying. They are agreeing. They're getting to action and powerful things happen. ඔබේ නාමය යේසුස් යන නාමය පාවිච්චි කරනකොට පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ, ශුද්ධාත්මයාණන් වහන්සේ ඒ සියල්ල එකතුව මුළුමනින්ම ක්‍රියා කරනවා ඔබගේ සියලු වාතාවරණයන් තුල ඔබට ජය දෙන පිණිස. Hallelujah. Hallelujah. Hallelujah. Now in Luke chapter 1, Luke පළවෙනි පරිච්ඡේදේ it says that Jesus's parents, යේසුස් වහන්සේගේ දෙමාපියන් Mary received a message from the angel, you must call the baby Jesus. E Maria tumiyata deva duthayagen paniwidaya labuna Yesus yana namaya unwahanseeta denna kiyala. So when the baby was born they gave the name Jesus. E baba ipadunahama Yesus yana namaya dunna. But that name at that point e welawae e kale ema nama was like baby Maitripala. baby maitripala baba wage tamai It didn't have the power that it has now. දැන් එම නාමයේ තිබෙන බලය ඒ කාලේ ඉපදෙනකොට උන්වහන්සේ තිබුණේ නැහැ. Because at that time Jesus was the son of man. ඒ කාලේ යේසුස් වහන්සේ ඒ මනුෂ්‍ය පුත්‍රයා හැටියට හිටපු නිසා. And his parents gave him a human name Jesus. ඒ මනුෂ්‍ය නාමයක් දුන්නා යේසුස් කියලා. It was still not loaded with power and authority. බලයෙන් ආධිපත්‍යයෙන් පූර්ණව තිබුණේ නැහැ මේ නම තුල. Do you want to know when he got the authority? ඔබ කැමතිද දැනගන්න කවදද යේසුස් වහන්සේට ඒ ආධිපත්‍ය ලැබුණේ කියලා? Do you want to know? Can I see your hands? කවුද කැමති දැනගන්න කවදද යේසුස් වහන්සේට එම බලය ලැබුණේ? Right. Psalm 2 verse 7. අපි බලමු ගීතවලිය 2:7 වෙනි පදය දෙසට. What does it say there? කුමක්ද ඒ ස්ථානයේ කියන්නේ? The father is talking about his son. සියානන් වහන්සේ පුත්‍රයාණන් ගැන කතා කරනවා. It says, I will declare thee the decree. The Lord had said unto me, Thou art my son. This day have I begotten thee. මම නියමයේ ප්‍රකාශ කරන්නේම් ස්වාමින් වහන්සේ මට කතා කොට නුඹ මාගේ පුත්‍රයෙහි අද නුඹ ජනිත කළෙමි. This is not when Jesus was born in Bethlehem. ඒ බෙත්ලෙහෙමේ යේසුස් වහන්සේ ඉපදෙනකොට නෙවෙයි මෙහෙම වුනේ. This is not when Jesus died on the cross. යේසුස් වහන්සේ කුරුසපත් වෙනකොට නෙවෙයි. This is not when Jesus went to hell and fought the devil. යේසුස් වහන්සේ නිරයට ගිහිල්ලා ඒ පාතාලේ යක්ෂයාත් එක්ක සටන් කරනකොට නෙවෙයි. This is when Jesus rose from the dead. Jesus wahanse marane nagitta kotai me de kiwe. Hallelujah. Jesus trusted God. Jesus wahanse deviyan wahanseva vishwasa kara. He wanted to go into hell. Un wahanse ta avashya una nirayata yanne. He knew that there were people who were afraid of death. ඒ මරණය කෙරෙහි බිය වෙන සෙනගක් ඉන්නවා කියලා උන්වහන්සේ දැක්කා. In the book of Hebrews it said Jesus wanted to go and destroy the one who has power over death. ඒ යේසුස් වහන්සේට අවශ්‍ය වුණා හීබ්‍රු පොතේ කියලා තියෙන ආකාරයට ඒ මරණය කෙරෙහි බලය ඇත්තා වූ ඒ නපුරු ආත්මය විනාශ කරලා දමන්න. You know if when you're in gang fighting දන්නවද ඔබ අර මිනිස්සු රස්ති ආධුකාරය විදියට සටන් කරනකොට you know what කල්ලි කල්ලි වල what they do is they look for the biggest guy බලන්නේ ලොකුම එක්කෙනා දිහා බලන්නේ and they knock the biggest guy ඒ විරුද්ධ පළවෙනි ලොකුම එක්කෙනා තමයි ඉස්සෙල්ලම පළපහක් and all the pretty fellows they run away Right podi minissu okkoma duwala paninawa Do you know what Jesus did when he went to hell? Jesus wahanse nirayata giyama mokak dannawada kare? Colossians 2:15 says all the demons deke 15 kiyana sielu napuru aathma The revised version says all the demons came and started hanging on Jesus's back. සියලු නපුරු යක්ෂ පෙරේත ආත්ම යේසුස් වහන්සේගේ ඒ ඇඟේ එල්ලුණා කියලා කියනවා. The Weymouth version says then Jesus threw them off. Jesus wahanse own siyalla visikala damma kiyala kiyana. I like it when the royalty did that. That actor sister Dinesha did it they beautifully. They throw the demons away. E royalty eke e narthane thula e gollu karai e siyalu napuru aathma e visikala daapu hati. All this time Satan was on the other side giving the commands. Metekkal Satan hiti ani patte indala siyalu anak. Other side of hell. nire ani patte he was wearing an armor it says kattalayak yuda kattalayak yudaida kattalayak andala hitiye kiyala kiyenawa and you know what Satan. Jesus did yesus wahanse kumakda kare after throwing those demons e yakshaatma visikalla kumak directly god told us satan satan mekkaniya satan wahuge paada yata damma you know what I like that story when the Israelites left Egypt. Israel senaga e misre attharala yanawita. They plundered Egypt. They came out with silver and gold. E misre tibuna sielu e kolle ran ridhi ragena yave. When Jesus went to fight death. Jesus and destroyed death. Maraneya paraje karanna maraneya vinasha karanna nirayata giyahama he eyeballed Satan. Satan desa ohuge as desa baluwa. He put him under. පාදයට දැම්මා he took out his armor ඔහුගේ මුළු කට්ටලයම ගලවල දැම්මා. Satan has lost his weapons. සාතන්ගේ සියලු යුද ආයුධ ඔහුට අහිමි වෙලා තිබෙනවා. Satan is paralyzed. සාතන්ගේ සියලු බලය ඔහුට අහිමි වෙලා තිබෙනවා. All he can do today is tell you a lie. සාතන්ට එක දෙයක් කරන්න පුළුවන් දැන් බොරුවක් කියන්න පටන් ගන්නවා. He tries to tell you you are sick. සාතන් කියන්න උත්සාහ කරනවා ඔබ රෝගී කියලා. But you are God's child, you cannot be sick. නමුත් ඔබ දෙවියන් වහන්සේගේ දරුවා ඔබට ලෙඩ වෙන්නට බෑ. බෑ ඔබට ලෙඩ වෙන්නට. Satan has been destroyed. His power has been destroyed and he took the armor and it says it plundered him, he spoiled him. සාතන්ගේ සියලු බලය නැති කළා ඔහුගෙන් කොල්ල කවවා යේසුස්. Yeah, Pastor Roshani said and he got the keys of death and Hades and he came out. මරණයේ සියලු යතුරු උන්වහන්සේ ගත්තා කියලා කිව්වා. Shall we give Jesus a big clap? සෙට අපි ලොකු අත්පොලසන්නාදයක් දෙමු. Jesus went there alone. యేసు స్వహన్సే మే సానేట గియే తనియమ as a man like you and I ఓబత్ మమత్ వగే మనుష్యే కటియేట గియే but he trusted his father నముతున్ వహన్సేగే పియానన్ వహన్సేవ ములుమనిన్మ విశ్వాస కరా he trusted the holy spirit శ్రాత్మయానన్ వహన్సేవ విశ్వాస కరా that they will raise him back మంద ఉన్ వహన్సేవ నవత నగిట్టవన బబ and on the third day తొంగ్వేని దవసికుమా Jesus was raised back యేసు వహన్సే నవత నగిట్ట he was the first to be separated from God spiritually and to come back to life deviyan wahansegen aathmikawa wen karanu labue yesus wahanseva unwahanse thamai prathamenma e aakarenma navatha nagitte when he came to his disciples he said all hail golian wetara paminiyama yesus wahanse ithamat udyogen paminiya he said I am victorious mama jayagrahikai kiyemi the disciples went wow you went to hell and you came out a champion wow ගෝලයන් මවිතයට පත් වුණා ඔබ නිරයට ගිහිල්ලා ශූරේ කැටියට නැවත පැමිණියාද කියලා Thomas when he saw that Thomas knew Jesus was dead and now he sees him Thomas දැනගෙන God යේසුස් වහන්සේ ඒ කුරුසේ මැරුණා කොහොමද මෙහෙම ඉන්නේ කියලා ඔහු ස්වාමින් වහන්සේ කියලා බැලුවා God ස්වාමින් වහන්සේ Jesus is God යේසුස් දෙවියන් වහන්සේ කියලා ඒත්තු ගත්තා Now it's been said and Jesus in oh don't call me God I'm only son of man he didn't say he acts he's God උන්වහන්සේ පිළිගත්තා ඕ මම ස්වාමින් වහන්සේ තමයි On that day when Jesus rose from the dead ඒ දවසේ යේසුස් වහන්සේ මරණයෙන් නැගිට්ටහම That's when this powerful thing happened he said deuna God the father looked at him and said piyanan wahanse yesus wahanse desa balala mehema you are my son oba numba wage putrayae and you know what here's a secret are you ready to catch this me rahasak thibena metena oba les lastida meka allaganna before time began before this world was created me lokaya nirmanaya karannata prathamen god had chosen the name Jesus deviyan wahanse e yesus yana namaya thoragena tibune that name was given all power all authority balaya adipathyema namayata deelai tibune but it was hidden in heaven namuth swargaye sangaveema namaya tibune when Jesus humbled himself and died on the cross yathathwa kuruse miya giyahama and when he rose again unwahanse navatha nagittahama god the father said now it's time to take that name and give it to jesus piyanan wahanse kiwa dan kaalaya paminilla tibenne yesus wahanseta ema naamaya dennata do you get it are you catching it the name that is above every sielu in heaven naamayanta wada ihalu naamaya swargayata And under the earth, the most powerful name balavatma namaya was then given to Jesus Jesus wahanseta denu labuwa this is explained in Hebrews 1:4 I'm not going to go there now Hebrew 1:4 meya pahadiliwa vigraha karanawa so now do you know the name that you have oba tula athi namaya oba dannawada den that's the name eka thamai namaya the most powerful name balavatma namaya the name that has conquered everything sielu deval tula jaya laba athiyama namaya no more fear tavadurata no more sickness biyak rogaya no more defeat tavadurata parajaya neha the Father and the Son and the Holy Spirit, they all live together. They share that name. පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ, ශුද්ධාත්මයාණන් වහන්සේ, ඒ සියල්ල මේ නාමය තුලයි අන්තර්ගත. This is the gospel. මේක තමයි සුභාරංචිය. The gospel is not just to bring somebody who doesn't know Jesus into Jesus. සුභාරංචිය කියලා කියන්නේ යේසුස් වහන්සේ නොදන්න කෙනෙක් යේසුස් වහන්සේගේ දැන ගැනීමට ගෙනීම පමණක් නෙවෙයි. The gospel is also for you and I. ඒ සුභාරංචිය ඔබටත් මටත් අයිති. God wants us to live in the gospel. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි සුභාරංචිය තුල ජීවත් වෙන්න. To live in the life and the power and the glory of this gospel. මේ සුභාරංචිය තුල ඇති මහිමය, බලය, ආධිපත්‍ය තුල ජීවත් වීමයි. To be just like Jesus here on earth. යේසුස් වහන්සේ වගේම මේ ලෝකයේ සිටීමයි. Let's look at this. අපි මේ දේ බලමු. 2 Corinthians 5:17. දෙක කොරින්ති 5:17 දෙස බලමු. Thank you Holy Spirit. Rekete, let's speak in tongues. Thank you Holy Spirit. It says therefore Ebevin if any man Yame. Be in Christ. Christus wahanse tula sitinne nam. That's a very powerful thing. Eithamatma balavat deyak. In Christ. Christus wahanse tula sitima. In Christ. Christus tula sitima. Do you know that you can be in Christ? Oba dannawada obata puluwan Christus tula sitinna? It's a very powerful thing. Eithamatma balavat deyak. Let's look at that in just a little while, but before that, oh actually let's actually take a look at that in Christ. What does it mean to be in Christ? Kumakda arthavat wenne Christus tula sitima kiyana ekin. Yes, let's look at this. Yeah. So we go to Rabashantarabum. 1 Corinthians 12:13. Eka Korinthi 12:13 lesa balamu. The day you were born again. Oba navatha uppadane vechcha davase. You were baptized into the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේ තුලට ඔබ බෞතිස්ම වුණා. You were put inside Jesus. යේසුස් වහන්සේ තුලට ඔබ ඇතුල් වුණා. Look at that. For by one spirit are we all baptized into one body. එකම ආත්මයන් වහන්සේ තුල එකම ශරීරයට බෞතිස්ම කරනු ලැබ. So now we are also in Jesus. අපි සියලු දෙනාම සිටින්නේ යේසුස් වහන්සේ තුලයි. You know the name and the person cannot be separated. ඔබ දන්නවද නමයි ඒ පුද්ගලයායි වෙන් කරන්න බෑ. Let's look at another scripture. තවත් බයිබල් පදයක් දැස බලමු. Yes, are you getting this? You have been dipped into the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේ තුලට ඔබ ඇතුල් වෙලා සිටින්නේ. On the day you said Jesus you are my Lord. ඔබ යේසුස් වහන්සේ මාගේ ස්වාමීන් ලෙස පිළිගත්ත ඒ දවසේ. You were dipped into the Holy Spirit and it says and you also have been made to drink the Holy Spirit. ඒ වගේම ඔබ ආත්මයන් වහන්සේගෙන් පවණු ලැබීමම කියලා කියනවා. That is called being filled in the Holy Spirit. ආත්මයන් වහන්සේගෙන් පවණු ලැබුවා කියලා කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරීම. You are in Jesus. ඔබ යේසුස් තුලයි. And Jesus is in you. යේසුස් ඔබ තුලයි. And the word Christ. ක්‍රිස්තුස් කියන කේ වචනේ means Jesus. කියන්නේ අකින් අර්ථවත් වන්නේ යේසුස් and the church. සහ සබාවයි. Pastor Karan Victor said something beautiful. Pastor Karan අලංකාර දෙයක් කිව්වා. There was a man called Saul. Saul කියලා කෙනෙක් හිටියා. He was killing Christians. කිතුනුවන් මරමින් ගියා මේ මිනිස්සු. He was persecuting the church. සබාවට පීඩා කරා. And one day he's going to a place called Damascus to kill and trouble even more Christians. තවත් කිතුනුවන්ට වද වේදනා දෙන පිණිස Saul දමස්කයට යමින් හිටියා. And from heaven God speaks to him, Jesus speaks to him and says swargaye sita yesus wahanse saulta katha karala kiyenawa saul saul saul saul who why are you persecuting ai oba pida karanne me mata kiyala he says who are you lord saul kumakda kiwwe oba kawuda swamini He says, "It's Jesus of Nazareth." Mama Nazirie. Jesus Christ. Nazirie Jesus Christus වහන්සේ කියලා ඔහු කියා සිටිනවා. Pastor Karan said, "Who was Saul killing and troubling?" Pastor Karan කිව්වා, "කාටද Saul කරදර කරේ පීඩා කරේ?" The church. සභාවට. And now Jesus is saying, "Yesus වහන්සේ ස්වර්ගයේ ඉඳලා කියනවා, "You are persecuting me." Yesus වහන්සේ කියනවා ඔබ මට පීඩා කරනවා. That means Jesus was identifying himself as the church. ඒ කියන්නේ Yesus වහන්සේ නියෝජනය කරා සභාව. You are the body of Christ. ඔබ තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. He is the head. උන්වහන්සේ තමයි හිස. Now keep listening to me. I told you catch every word. ඔබ හැම වචනයක්ම තදින් අල්ලා ගන්න. This is very very powerful. ඉතාමත්ම බලවත්. We're going to quickly look at a few more scriptures on this. තවත් බයිබල් පද කිහිපයක් බලමු. It says 1 Corinthians 12:27, the same chapter verse 27. එම පරිච්ඡේදයේම 27 වන පදයේ දෙස බලමු. It says now ye are the body of Christ and it says in another version each one of you is a member of it. ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයයි ඔබ සියලු දෙනා එහි අවයවයි කියලා කියනවා. Yes, avavya, limbs. අවයව. Pastor Sumit might be an arm. Sister Elizabeth might be a toe. Yeah, each one of us is part of that body. එක්කෙනෙක් පාදය වෙන්න පුළුවන්, තව කෙනෙක් නියපොත්ත වෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් සභාවේ විවිධ අය ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අවයවයන්. Now you might be wondering, "Oh, can this be?" Let's look at another scripture. Ephesians. ඔබ හිතන්න පුළුවන් මේ දේ වෙන්න පුළුවන්ද? Ephesians 5:30. Ephesians 5:13 දෙස බලමු. Now I'm trying to make you see your connection to the name Jesus. මම ඔබට පෙන්වුම් කරන්නේ ඔබගේ සම්බන්ධතාවය යේසුස් යන නමත් සමග. Right, what does it say here? 30 Ephesians 5:33. Right. For we are members of his body. අප උන්වහන්සේගේ ශරීරයේ අවයවයෝය. Of his flesh. උන්වහන්සේගේ මාංශේ. And of his bones. උන්වහන්සේගේ ඇට කටුවල. There is a structure called Christ. ක්‍රිස්තුස් වහන්සේ කියලා යම් සැලැස්මක් තිබෙනවා. And not only our spirit. අපගේ ආත්මය පමණක් නොවේ. But our bodies. අපගේ ශරීරය. Are part of that body called Christ. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ කොටසක්. Can cancer live in your body? පිලිකාවට පුළුවන්ද ඔබගේ ශරීරයේ සිටින්නට? Can kidney failure live in your body? ඒ වකුගඩු අමාරුවට පුළුවන්ද ඔබ තුල සිටින්නට? Can cholesterol and heart disease live in your body? Cholesterol වලට හෘදය ආබාධ වලට පුළුවන්ද ඔබ තුල සිටින්නට ඔබගේ ශරීරයේ? Jesus's body is not sick. යේසුස් වහන්සේගේ ශරීරයේ රෝගී නැහැ. You are part of that body. ඔබ යේසුස්ගේ ශරීරයේ කොටසක්. You know what you have to do? ඔබ කුමක්ද කළ යුත්තේ? Where is Satan? සාතන් කොහෙද? See, under my foot. ඔබ කියන්න මගේ පාදය අතයි සාතන්. Right? You might feel symptoms in your body. ඔබගේ ශරීරයේ ඔබට දැනෙන්න පුළුවන් යම් රෝග ලක්ෂණ. ලක්ෂණ? You just say in the name of Jesus. ඔබ කියන්න අවශ්‍ය එකදයි. Jesus නාමයෙන් I walk out of this. මම මේන් එළියට එනවා. I belong to the body of Christ. මම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයටයි. I am holy. මම සුද්ධයි. I am clean. මම පවිත්‍රයි. I am strong. මම ශක්තිමත්. The power of Jesus is in me. Jesus වහන්සේගේ බලය මා තුලයි. And I in him. මම උන්වහන්සේ තුලයි. So we are in him. අපි උන්වහන්සේ තුලයි. Hallelujah. Hallelujah. This is so powerful. මේ ඉතාමත්ම බලවත්. You know Pastor Chris says. Pastor Chris කියන දෙයක් තමයි. When you are faced with a situation. අභියෝගයකට යම් අවස්ථාවකට ඔබ මුහුණ දෙන විට. Maybe your bank account is going low. බැංකු ගිණුම ඔබගේ අඩු වෙන්න පුළුවන්. Maybe අල්ලපු වත්තේ කෙනා is coming to fight with you. You're having problems with people. මිනිස්සු ඔබට කරදර කරනවා වෙන්න පුළුවන්. Whatever you're having issues in your workplace. ඔබගේ රැකියා ස්ථානයේ ප්‍රශ්න තිබෙන්න පුළුවන්. He just says one thing. ඔහු කියනවා එක දෙයක්. You need to choose. ඔබ තෝරා ගන්න. You need to know who you are. ඔබ දැනගන්න අවශ්‍යයි ඔබ කවුද කියලා. You need to know the life you have. ඔබ තුල ඇති ජීවනය ඔබ දැනගන්න අවශ්‍යයි. Today we sang at the center of it all. අපි අද ගීතිකාව ගායනා කරා සියලුම දේ මාධ්‍යයේ ඔබ දකින්න. ඔබ දකින්න. See. ඔබ දකින්න. You know there is a word that I like. මම ආස කරන වචනයක් තිබෙනවා. ඔබ. ඔබෙන්. Beyond. Beyond. ඔබෙන්. Do you know another meaning for Christ? ඔබ දන්නවද ක්‍රිස්තුස් කියන එකට තවත් අර්ථයක්? Here's the picture. How many of you know Noah's story? නෝහගේ කතන්දරය කී දෙනෙක් දන්නවද? You know Noah and his family, the 8 of them. Today is this the 8th month, August. අගෝස්තු මාසයේ මේ 8 වෙනි පාසේ මාසයේ 8 people were inside this ark. නෝහගේ පවුලේ 8 දෙනෙක් හිටියා මේ නෞකාව තුල. And who shut the door? කවුද දොර වැහුවේ? God. දෙවියන් වහන්සේ. Right, God shut the door so that nobody else can there after coming. ඊට පස්සේ කාටවත් ඇතුල් වෙන්න බැරි වෙන පිනිස්ස දොර වැහුවා. Now the rain started coming. වර්ෂාව පැමිණියා. The problem started coming. අභියෝගෙන්න පටන් ගත්තා. Did it stop? නැවතුණා. No, it became more and more. අභියෝගය වැඩි වුණා. And all the people in the world. ලෝකයේ සිටපු මුළු සෙනග. Were under that water. ඒ වතුර ජලය යටයි හිටියේ. Now that water. එම ජල මට්ටම. Think of this as Noah's ark. හිතන්න මේක තමයි නෝආගේ නෞකාව. The water is trying to get into the ark. ඒ ජලය හදනවා නෞකාව තුලට ඇතුල් වෙන්න. It's trying to reach. උත්සාහ කරනවා ඒ ඇතුලට යන්නට. Can it? යන්න පුළුවන්ද? No! බෑ බැරි වුණා. Because you are beyond. ඔබ ඒ අපි ඔබෙන් සිටින්නේ. You are above it. ඔබ ඔබෙන් සිටින්නේ. You know one version says that the name of Jesus, I think it's in Ephesians, it says is far above. එක පරිවර්තනය කියනවා යේසුස් යන නාමය අන් සියලු නාමයන්ට වඩා ඉතාමත්ම ඉහළින් තිබෙනවා කියලා. You are in that name Jesus. ඔබ ඉන්නේ යේසුස් යන නාමය තුලයි. Hallelujah. You are in Jesus. ඔබ ඉන්නේ යේසුස් යන නාමය තුලයි. And where you are? None of these things can touch you. ඔබ ඉන්නේ සානේ මේ කිසිම දෙයකට බෑ ඔබව ස්පර්ශ කරන්නට. You know it's nice right when Jesus is walking on earth and yes, people are say ලෝකේ සැරිසරමින් සිටිනකොට one place they're saying they're trying to take Jesus and push him off the cliff. ඒක තමයි ඒ කන්දක් පල්ලෙන් යේසුස්ව තල්ලු කරලා දාන්න හදනවා. හැබැයි එතන කියනවා යේසුස් ලිස්සලා ගියා. He just slipped and went. දන්නවද? ඒ යේසුස් තිබපු ආලේපය ආලේපයවිලා තෛලයක් the anointing is like an oil you slip nothing can touch you nothing can touch you nothing can touch you කියන්න ඒ දේ that thing whatever that thing is ඒකට මක්කුවත් කුමන නාමයක් තිබුණත් ඒක the opening mama inne I am beyond that it cannot reach me it cannot touch me all I do is I choose ekadeyai mama karanna tibenne mama thoragena e rinawadi vatavaranen eliyata enna say I choose oba kiyanna mama thoragannawa and I walk out mama en eliyata enawa because I know who I am manda mama danna nisa mama I know where I live mama dannawa mama jeevath I live in Jesus mama jeevath jeevath I know I live in Christ mama dannawa mama Christus thulai sitine his name is now my name ubhansege name mage name his name is now my name ubhansege name mage name ay are you seeing this ඔබ මේ දේ දකින්නවද? Are you seeing this? ඔබ මේ දේ දකින්නවද? Now let's go back to 2 Corinthians 5:17. අපි දැන් නැවත යමු 2 Corinthians 5:17ට. Thank you Holy Spirit. ඉස්තුති ස්වාමිනී. Hallelujah. Hallelujah. Rakatarabum rishididi. 2 Corinthians 5:17. We all know it by heart. If any man is in Christ, යම් තමනකෙන ක්‍රිස්තුස් වහන්සේ තුල සිටීද? All things පරණ දේ ආ passed away. පහව ගියේ. On the day you say Jesus is Lord, ඔබ කිව්ව දවසේ යේසුස් මාගේ ස්වාමීන් කියලා. I believe that Jesus rose from the dead. මම විශ්වාස කරනවා යේසුස් වහන්සේ මරණයෙන් නැගිට්ට කියලා ඔබ කියපු දවසේ. your human life, your own life, obage manushya jeevithe, obage parana jeevithe, that you got from your mummy and your daddy, obage demapiyan gen paminichcha e jeevithe, passed away, paha vela giya. Now in English when you say passed away, it means somebody died, right? English ekena mala ivarai obage parana manushya ivarai. Amen. Eya ge avamangala ivarai. Tempat karla tiyenne, he's buried, he's gone. Now you are a new man. Dan oba alut manushye. Now we all know this verse. Especially Pastor Roshan, Pastor Lisa have taught this to us. Me Bible pade hondata uganala tiyenne. We sing that song, I know who I am, right? Okay. But there is something important here. Vedagath deyak thibena metena danagannata. Now does it have the word behold here? No. Where does it is where? Behold, sorry, yes, here it is. Behold, all things are new. You know what? Siyalla alut vi tibe. Ara menna kiyana wachane ævila ættatama see dakinta. Oba dakinwada dan kawuda kiyala oba? Are you seeing who you are? You are in Christ. Oba Christus thulai sitinne. You are beyond sickness. Oba oben sitinne ro. You are beyond every challenge. Siyalu abiyoga walta oben. You are beyond poverty. Dugi kama hinga kamata obben oba sitinne. Being poor is your choice. If you think I'm poor, hingava sitima obage thora ganima. You are poor, but you choose and walk out. Oba thora gena ein eliyata enna. Because you need to see this life. Oba dakinna avashyai mema jeevithaya. Whose life is in you? Kaage jeevaneyada oba thula tibenne? Whose life is in you? Kaage jeevaneyada oba thula? The life of Jesus. Tibenne Yesus yana naame. The life of Jesus. Yesus yana jeevaneyai tibenne. The life of Jesus. Start seeing that. Oba ede dakinna. See where God has placed you. Deviyan wahanse obawa sthana gatha karala tibena tana oba dakinna. The Bible says in Ephesians 2:6 that we are seated with Christ. Bible in heavenly places. Api Christus wahanse samaga swargika sthanawala rajakam karanawa kiyala. Where that's where we are. Api sitinne etanai. See. Api ede dakimu. See that sickness has left you. Oba dakinna e rogeya oben turan vela ivarai. See yourself coming out victoriously. Jagrahikawa obage abiyogen obe eliyatena oba dakinna. See your situations changing. Obage vaathavaranayan wenas wenawa oba dakinna. Mewa mirungu vitarai, they are only mirages. Hallelujah. Api highway ke, when we were driving on the highway, you see mirages. E mirungu ළඟට එනකොට මිරිඟුව නැහැ. වතුර වගේ පෙනුනට වතුර නැහැ. ප්‍රශ්න වගේ පෙනුනට ප්‍රශ්නය නැහැ. Hallelujah. Hallelujah. Isn't Jesus wonderful? Yesus වහන්සේ අනාගයි. That's the precious name we have. ඒක තමයි අපට ඇති ඒ වහන්සේ. We live in that name. අපි ජීවත් වෙන්නේ නාමය තුලයි. Jesus said, "Father, I have protected them by that name." Yesus වහන්සේ කිව්වා පියාණනි මං මේ අයව රකවල් කරලා තිබෙන්නේ නාමය කරණ කොටගෙන. Do you know? ඔබ දන්නවද? When Jesus went to the cross, Yesus වහන්සේ කුරුසයට ගියාම In whose name did he go? උන්වහන්සේ කාගේ නාමයෙන්ද ගියේ කුරුසයට? Did he go in the Father's name? පියාණන්ගේ නාමයෙන්ද ගියේ? No. නැහැ. Did he go in his name? උන්වහන්සේගේ නාමයෙන්ද ගියේ? No. Nah. He went in Sister Chandani's name. Hallelujah. Pastor Meritus's name. Hallelujah. Brother Rhodes's name. He took my name. Unwahanse obage name ragenai giye. If Jesus went to the cross in my name, that means I die. Amen. Jesus wahanse mage name ragena kuruseta giya nan ekena mama unwahanse samaga kuruse kurusapatuna. Everything corruptible of this earth. Me loke vinashakari sielu de. Has been destroyed. විනාශ වෙලා ඉවරයි. මම මැරි ඇති නිසා කුරුසයේ. Right? And then he was buried. උන්වහන්සේ නනතුරුව සොහොන්ගත කරා. In whose name? කාගේ නාමයෙන්ද සොහොන්ගත උනේ යේසුස්? In my name. මගේ නාමයෙන්. ඔබ කියන්න මගේ නාමයෙන්. My name. මගේ නාමයෙන්. Hallelujah. Hallelujah. And then he went to hell and he beat Satan. උන්වහන්සේ නිරයට ගිහිල්ලා යක්ෂයව දැගත්තා. In whose name? කාගේ නාමයෙන්ද? my name. Mage naamen. You know, there's a lovely story in the Bible. There was seven sons of a priest. Poojakege putrayan putrayan hat denek hitiya skeva kiyala his a priest, Jewish priest called skeva. These seven sons go to cast out devils. E putrayan hat dena giya yakshaatma pahawak paha karanna. In the name of Jesus. Jesus yana naame pawichchi karala. But they didn't believe in Jesus. Namuth oun Yesusva vishwasa kare nathi aya. They were not in Christ. Christus wahanse thula oun hitiye neha. Now what happened when they went kumakda une oun and said palayan go out in Jesus name. Yesus yan wahansage naamen yaksha aatma duru karahama mokadda une. Those spirits opened their voice and said we know Jesus. Oun e yaksha aatma ounge mukhe arala kiwa api dannawa Yesus. We know Paul. Api dannawa Paul. But who are you? Kawuda kiyala ahuwa. And they jumped on them. E yaksha aatma oun matata awa. When I read that one day I said, the devils know Ravi. Yeah, they're scared of me. They can't touch me. E yaksha aatma dannawa Ravi kawuda kiyala ounta bæ. Mama sparsha karanna oun dannawa mama kawuda kiyala. Because I'm in Jesus and Jesus is in me. Mama Yesus sula Yesus ma tulai. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. And Jesus when he rose again. Yesus wahanse maranen navata nagittahama. And was given the name above all names. Siyalu naamayanta wada ihalu ema naame. In whose name did he rise? Unwahanse navata nagitte kaage naama yenda? In my name. Mage naamayen. And God looked and said Jesus. Devyan wahanse balala kiwa Yesus. Now we have that name. Then apata tibenne unwahansege naame. Now the name of Jesus is your name. Yesus wahansege nama obage nama. You are in that name. Oba inne nama tulai. The Father is in that name. Piyanan wahanse inne ma nama tulai. The Holy Spirit is in that name. Sudhaman wahanse inne ma nama tulai. We are in a safe place. Api inne e arakshita sthane. Beyond reach of anything. Kisima rinavadi dekata obbenui api sitinne. I see only one hand. Shall we go? Wow! Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. We Hallelujah. Have the most powerful name. How do Balavatma we understand naamaya, this? Balavatma naamaya api satui. Kohomada api me de therum ganne? I will explain it like this. John 15:5. Yohan 15:5. You are the vine. I am the vine and you are the branches. Hallelujah. Atta saha midivala mamaya. Have you seen a mango tree where the main part is called one name Peter and the branch is called John? Oba esane kiyenawa midivala mamaya nubala atuya. Oba dakala tiyenawada ambagahaka e kandata ek namak kiyenawa atu walata tawat namak kiyala. Let's not put human names. Let's say the main part is called mango, the other one is called pineapple. Oba hitanna gahaka ambagahaka mulu kandata kiyenawa amba kiyala atu walata kiyenawa annasi kiyala. If the wine is Jesus. Yesus wahanse midivala na. Then the branches are Atu Jesus. Atu Jesus mai. We have been called to live in that name. Apiwa kandawala tibenne ema naamaya tula jeevath wennatai. We have been called to live by that name. Apiwa kandawala tibenne naamaya tula jeevath wennatai. Philippians 4:13 says I can do all things. The correct version amplified says in Christ Jesus. Philippi 4:13 kiyana mata Christus Jesus wahanse thula siyalla kala hati. I am in him. Mama unwahanse thulai. His life is flowing in me. Unwahansege jeevane oba thula galanawa. I can do all things. Mata siyalla kala haki. Colossians 3:17 says. Kolosi 3:17 kiyana. Whatever you do now. Oba kumak kala den. Do it in the name of Jesus. Oba Jesus yana naamaya thula karana. Whatever you do. Oba kumak kalat. Ladies, if you go to cook, say I'm cooking today in the name of Jesus. Kaanthawan oba aahara pihenawa nan oba kiyanne mama aahara pihanni Yesus yana naamaya. When you're sweeping the house, you say I'm sweeping in the name of Jesus. Pavithra karanawa nam Yesus yana naamayen e de karana. Those who are going to work, as you go, as you drive your tuk-tuk, your motorbike, your car, whatever, walk, you say I'm going in the name of Jesus. ඔබ රැකියා ස්ථානයකට මොන මාර්ගයෙන් ගියත් ඔබ යනකොට කියන්න මම යන්නේ යේසුස් නාමයෙන්. 1 John 4:17 says. 1 යොහන් 4:17 කියනවා. As he is. උන්වහන්සේ සිටින ආකාරයටම. As Jesus is. යේසුස් වහන්සේ සිටින ආකාරයටම. So am I. සිටින්නේය. Not so I will be. මම එසේ සිටින්න යනවා නෙවෙයි. Not so I will be. මම එසේ සිටින්න යනවා නෙවෙයි. 2 Corinthians 5:17 says. 2 කොරින්ති 5:17 කියනවා. All things have become new. It's already. අලුත් වී තිබේ. This is now. අලුත් වෙලා තිබෙන්නේ දැන්. At the center of it all. සියලුම දේ මාතේ. Let us see Jesus. අපි යේසුස් වහන්සේ. When you look at the mirror, see Jesus. ඔබ කඩපත දෙස බලනකොට යේසුස් වහන්සේව දකින්න. You are Jesus to your world. ඔබ ඔබගේ ලෝකයට යේසුස්. This month of August is the month of shining lights. මේ අගෝස්තු මාසය නම් කරලා තිබෙන්නේ දීප්තිමත්ව දැවෙන ආලෝකය ඔබයි කියලා. You are taking that light. ඔබේ ආලෝකය රැගෙන යනවා. To shine for Jesus. යේසුස් වහන්සේ උදෙසාම බබලින්න. You are changing your world. ඔබගේ ලෝකය ඔබ වෙනස් කරනවා. In the name of Jesus. යේසුස් යන නාමයේ කරණ කොටගෙන. To Abraham he said, "See as far as your eyes can see." ආබ්‍රහම්ට උන්වහන්සේ කිව්වා ඔබගේ ඇස ඔස්සවා බලන්න. I have given it to you. ඔබට මම සියල්ල දී තිබේ. Hallelujah.